නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඕගතරණ සූත්‍රය තුල අපගේ ජීවන රටාව. ඇයි මේ කාරණාව ගොඩාක් වැදගත් වෙන්නේ කියලා බැලුවොත්, අපගේ ජීවන රටාව වෑයම් කිරීමෙන් පීඨීමෙන් නිදහස් කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ මිනිසක් භවයේ තුලම රාත්‍රලා පිරිනිවන් පාන්න පුළුවන්. මේ සංසාර විමුක්තියට තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු කෙටි මාර්ගය මේ ඕගතරණ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ විවේක සුවයෙන් වැඩවාසය කරන විට දේවතාවියෙක් එක පාරටම එතනට පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේ යම්කිසි කෙනෙකුට වෑයම් කරන්නෙත් නැතුව පීඨන්නෙත් නැතුව ඕගේ තරණය කරන්න පුළුවන්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, දේවතාව වෑයම් කරන්නෙත් නැතුව පීඨන්නෙත් නැතුව ඕනෑම කෙනෙකුට මේ ඕගේ තරණය කරන්න පුළුවන් කියන එක. අපි මේ අවස්ථාවේදී සූත්‍රය සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්නේ හේතු අපි සූත්‍රය දන්න නිසා. ඒකේ හරය එච්චරයි, වෑයම් කරන්නෙත් නැතුව පීඨන්නෙත් නැතුව හිටියාම ඕගේ තරණය කළ හැකි. දැන් අපට තියෙන ප්‍රශ්නේ තමයි මේ කාරණාව අපි දැනගෙන සිටියට අපේ ජීවිතවල මේ වෑයම නැති වෙලත් නැ, මේ පීඨීම නැති වෙලත් නැනේ. මේ වෙනකොටත් අපි නැවත ඉපදෙන්න ඉමිකම් කියනවා, උත්පත්තියකට අයිතිවාසිකම් තියෙනවා අපට. එනම් මේ සූත්‍රයේ තුල තියෙන යථාර්ථය, ඒ දාර්ශනික පැත්ත කුමක්ද කියලා බලනකොට බොහොම ලස්සන කාරණාවක් තියෙනවා. ඒක බොහොම සරලයි. නමුත් ඒ සරල කාරණාව අපගේ ජීවිතය සම්පූර්ණ විමුක්තියටපත් කරන තරම්. මොකද්ද ඒ සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ දේවතාවියට කියන උත්තරය? ඒ දේවතාවිය ප්‍රශ්නයක් අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ වෑයම් කරන්නෙත් නැතුව පීඨන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් ඕගේ තරණය කරන්නේ කොහොමද කියලා. භාග්‍යතුන් වහන්සේකට දෙන සරල උත්තරය තමයි, දේවතාවිය පීඨලා හිටියාම ගිලෙනවා, වෑයම් කරලා හිටියාම පාවෙනවා. මෙන්න මේ දෙක තුලින්ම නිදහස් වෙච්ච කෙනෙකුට තමයි මේ ඕගේ තරණය කරන්න පුළුවන් කියලා කියන්නේ. දැන් අද අපේ ජීවිතය ගත්තාම අපි පීඨලා ඉන්නවයි කියලා කියන්නෙම උපාදානය කරනවා කියන එක නෙමෙයිද? අපි යමක පීඨනවයි කියලා කියන්නෙම අපි ගිලෙනවා කියන එක. සමහර තපස්වරු ඉන්නවා ආනාපාන සති භාවනාව අවුරුදු 10ක් විතර වඩලා මොනවා දුන්නත් වැඩෙන්නේ නැහැ. හැබැයි ඒක වැඩෙනවද? ඒක වැඩෙන්නෙත් නැහැ. ඒ අවුරුදු 10ක් කියන විශාල කාල පරිසරය තුළ සෝතාපන්න වෙන්න බැරි වුණා. අවුරුදු 10කින්ම ප්‍රතිඵලයකුත් නැති වුණා. හැබැයි වෙන එකක් නිවැරදි එකක් දුන්නාම ඒක වැඩෙන්නෙත් නැහැ. මොකද්ද හේතුව කියලා බලනකොට අර පීඨලා හිටපු කාලය වැඩි නිසා දැන් එයා ඒකෙ ගිලිලා. ඕනවට වඩා යමක පීඨවුවාම ඒකේ ගිලෙනවා. ගිලෙනවාට අපි කියනවා හොඳ ලක්ෂණ වචනක් උපාදානය වෙනවා. ඒකම අපේ චරිතය බවට පත් වෙනවා. මෙන්න මේ අඩුව දුර්වලකම අපි තුල තියෙනවා නම් කවදාවත් මේ ඕගේ තරණය වෙන්නේ නැල්ලු. එමේ තරණය කරන්න පුළුවන් කමකුත් නැල්ලු. එහෙනම් එහෙම තරණය කරන්න ක්‍රමයක් නැත්තම් අපගේ දෛනික ජීවිතය තුල මෙන්න මේ වගේ ගිලීම් එම නැත්තම් උපාදානය වීම අපි නිවැරදි කරන්නට ඕනේ. සමහර කට්ටිය ඉන්නවා තමන්ගේ ಗುಣ පාරට්ටු කරනවා. අද මම බණකට වැඩියා. ඒ බණ කොච්චරද කියලා කියනවනම් පටිච්ච සමුප්පාදය මට විස්තර කරන්න පැය 8මාරක් ගියා කියලා කියනවා. හරි, ඉතින් පැය 8මාරක් ගියා, ඉතින් ඒක ඉවරනේ. ඉතින් ඉවර වෙච්ච එක නැවත කියන්නේ ඇයි? එච්චර විග්‍රහ කරන්න තමන් දක්සයිලු. තවත් කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා අද පටිච්ච සම්පාදේ කියන්න මට පැය 8මාරක් ගියා, ඒත් හරියට කියා ගන්න බෑ. ඒ තරම් කරුණෝ. ඒ කියන්නේ එයාගේ විද්‍යාව නෙමෙයි, එයාගේ අවිද්‍යාවයි ඒ ප්‍රකාශ කරන්නේ. විනාඩියෙන් දෙකකින් කියන්න පුළුවන් ධර්මතාවයකට පැය 8මාරක් යනවායි කියලා කියන්නේ එයාට සරලව කියන්න තේරෙන්නේ නැහැ කියන එකනේ. විනාඩි 15කින් 20කින් මේක තේරුම් කරලා දෙන්න තියෙන සූත්‍රය පැය 8මාරක් ගිහිල්ලා එයාට තාම කියාගන්න බෑ කියන්නේ එයා මොනතරම් දුර්වල කෙනෙක්ද? එයාගේ අවබෝධයේ ධර්ම ඥානයේ මොනතරම් අල්පේච්ඡද අවමද? එහෙනම් එයාගේ දුර්වලකම මේ වෙන්දේසි කරනවා එයා. එයාගේ අදක්ෂකම එයා ප්‍රසිද්ධිය කියාපානවා. මම මේ තරම් අදක්ෂ කෙනෙක්, මේ තරම් දුර්වල කෙනෙක්, මේ තරම් අනාබෝධයෙන් ඉන්න කෙනෙක්. එහෙනම් තමන්ගේ ಗುಣ වර්ණනා කරනවා, තමකම පාරට්ටු කරනවා කියන දේ තුල කාලය පීටලා ඉන්නවා. හැමෝටම කියලා අහන කොහොමද වස්සෙම? ඇයි එයාට වස් 40ක් විතර වෙනවා ඒක කියන්න ඕනේ අනිත් අයට? තමන් මෙච්චර වස්ගානකින් ඉන්නවා ඒ නිසා අනිත් අයගේ වස්සානවා. පහයි හරි හතරයි හරි කිව්වම මම වැඩේට කිව්වම ඉවරනේ. නමුත් එහෙම කියන්නේ මට 31යි කියලා කියනවා. මට 45යි කියලා කියන ඒ කියන්නේ තමන්ගේ වස කියන්න ඕන නිසා තවත් කෙනෙක්ගේ වසක් ආනවා. මේ හැම කාරණාවක් තුලින්ම තමන්ගේ ඒ වස් කාලය, තමන්ගේ උපාධිය, තමන්ගේ ව්‍යාරාධිපතිකම, තමන්ගේ ධර්මදේශන හැකියාව, ප්‍රශ්නවලට උත්තර දීමේ ඥාණය, තමන්ගේ ගෝල සංඛ්‍යාව, මේ හැම දේ තුලින්ම තමකම නෙමෙයිද මේ ප්‍රසිද්ධ කරන්නේ? ඒ කියන්නේ එයා පීටලා ඉන්නවා. එහෙමනම් ඒකාන්ත වශයෙන් එයා ගිලිලා, තමකමට ගිලිලා, මාන්නයට ගිලිලා, උඩඟුවට ආහංකාරකමට ගිලිලා ඕගතරණ සූත්‍රයේ තේරිලා නැහැ තාම. තමන්ගේ ඒ මාන්නය උඩඟුකමම තමන්ට දැන් උපාදානය වෙලා නැද්ද? වෑයම් කරන හැමෝම පීචනවයි කියලා භාග්‍යතුන් වහන්සේ අර දේවතාවියට විස්තර කරනවා. අපි සමහර දේවල් වඩන්න විශාල වෑයමක් කරනවා, නිදි මරාගෙන කමටාන් වඩනවා, භාවනා කරනවා, දූතාංග රකින්නවා, කොයි රාත් වුණා. තාම මාර්ගඵලයකටවත් අපට පත් වෙන්න බැරි නම් ඒ වෑයම තුල අර භාග්‍යතුන් වහන්සේ දේවතාවියට කිව්වා වාගේ වෑයම් කරනකොට අපි පා වෙනවලු. ඒ කියන්නේ ඒකේ පැවැත්මක් ඇදෙනවලු. එහෙනම් අපේ ජීවිතයේ තුලන් අපි කරන වෑයම තුල දැන් පැවැත්මක් ඇති වෙලා දූතාංගේ අවුරුදු 25ක් විතර රකින්නවා. කිසිම මාර්ගඵලයක් නැහැ. මේ ප්‍රශ්නේ අපට විතරක් නෙමෙයි ගී සමාජයටත් තියෙනවා මේ ඕගතරණ සූත්‍රයේ කතාව. පීචලා ඉන්න හැමෝම ගිලෙනවලු, වෑයම් කරන හැමෝම පාවෙනවලු. මෙන්න මේ කතන්දරය තුළ අපේ සම්පූර්ණ ජීවිතේම අන්තර්ගතයි. රස්සාවේ පීචලා ඉන්නවා, උදේ පාන්දර නැගිට ගමන් දුවනවා, අවස ආයි ගෙදරෙනවා, ආයි උදේට දුවනවා, අවස ගෙදරෙනවා. මොකද්ද අවුරුදු 55 වෙනකම්ම ඒකේ පීචලා ඉන්නවා, ඒකේ ගිලිලා, ඒක උපාදානය වෙලා. විස්රාම ගිල්ලත් යාඩ ගෙදර ඉන්න බෑ. ඇයි? කකුල් නලියනවා. අර දුවපු දිවිල්ලට තාම මේක සංසුන් වෙලා නැහැ. තවත් අවුරුදු 5000ක් ඉල්ලාගෙන රස්සාව කරනවා. දැන් යාගේ මිනිසත් භවයේම ඉවරනේ. සමහර කට්ටිය සමහර අයගෙන් පලිගන්න ඒකේ පීචලා ඉන්නවා. ඒගොල්ලන්ගෙන් පලිගත්තා, ඒගොල්ලන්ගේ දරුවන්ගෙනුත් පලිගත්තා. දැන් මුණුබුරාලා මිනිබිරිලාගෙනුත් පලිගන්නවා. මොකද්ද වෙලා තින්නේ? ඒකේ ඕනවට වඩා පීචලා ඉටපු නිසා ඒ වෛරය තුල ගිලිලා ඒක උපාදානය වෙලා. මෙන්න මේ දුර්වලකම අපි තේරුම් ගත්තේ නැත්නම් කවදාවත් මේ ඕගතරණ සූත්‍රය අපගේ චරිතය බවට පත් වෙන්නේ නැහැ. අපගේ චරිතය නිවැරදි කරන්න බෑ භාග්‍යතුන් වහන්සේගේ මේ කමඨානට අනුව. එහෙනම් අද රාගයේ මිනිසු පීචලා ඉන්නවා, ద్వේෂයේ පීචලා ඉන්නවා, වෛරයේ පීචලා ඉන්නවා. හැම දේ තුළම පීචලා ඉන්න නිසා ඒ මිනිස්සු ඒ කෙලෙස් වල ගිලිලා නේද? ඒ හැම කෙලෙසක් මේ මිනිස්සු උපාදානය කරගෙන ජීවත් වෙන්නේ නැද්ද? මෙන්න මේ දුර්වලකම තේරුම් කරගෙන නිවැරදි කරගත්තේ නැත්නම් එයා කවදාවත් මේ කෙලස් කියන මේ සාගරය මේ ඕගේ තරණය කරන්නේ නැහැ. කොහොමද මේ භාවනා යෝගියා මේක හරියට තේරුම් අරගෙන කමඨාණක් වශයෙන් වඩලා මේකෙන විමුක්තියටපත් වෙන්නේ කියලා බැලුවාම භාවනා යෝගියා හැම දෙයක්ම මනසින් අත්හරිනවා. මාර්ගයේ වඩනකොට යා කෙලස් නිවැරදි කරනවා. නිකලස් බවටපත් කරනවා. ලෝභ දේශ මොහ තමන් තුළ පවතින හැම දුර්වලකමක්ම අඩුපාඩුවක්ම ප්‍රඥාවෙන් දැකලා නිවැරදි කරනවා. ඒ නිවැරදි කරන හැම මොහොතෙම ඒ සිතුවිලි අත්හැරෙනවා නේද? එහෙමනම් එයා තුළ පීඨීමක් නැත. එහෙනම් එයා ගිලෙන්නේ නැහැ. තමන් එක්ක ඉන්න තාපසේ තමන්ට අකටයුත්තක් කළා. තමන්ට නිඳා කළා, අපහාස කළා, එහෙම නැත්නම් තමන්ගේ දෙයක් අනවසරයෙන් ගත්තා. මොනවා කෙරුණත් එයා ඒකේ පීඩන්නේ සමාව දීලා අමතක කරනවා. මගේ යහපතට මේක වුණේ කර්මය පරිසම් දුන්නේ උන්වහන්සේගේ අවිද්‍යාව නිසා. උන්වහන්සේ එහෙම ඇසුරුනේ. විද්‍යාව පාළුනාම උන්වහන්සේක නිවැරදි කරගනි. මේ හැමදේම යහපත් ලෙස දකිනවා. හැම මොහොතක්ම උන්වහන්සේ අත්තරිනවා. මොහත ගානේ එයා අත්තරිනකොට හැම චෛතසිකයක්ම අත්තරිනකොට අත්තරෙන්නේ චෛතසිකේවත් ඒ මොහතවත් නෙමෙයි. එයා තුල දීර්ඝ කාලිනව පිහිටීමක් තිනවා නම් ඒ පිහිටීම අත්තරෙනවා. චෛතසිකයේ කාලේ විනාඩි 3 නම් විනාඩි 3ට වඩා එයාගේ පිහිටීමක් නැහැ. එහෙනම් එයා කවදාවත් ගිලෙන්නේ නැහැ. අද අපි රස්සාවේ අවුරුදු 55 පීටලා විස්රාම ගියා. මේ විස්රාම වැටුපේ අපි පීටලා ඉන්නම අවුරුදු 60-70 වෙනකන් දරුව කෙරෙයි පීටලා. ඒ දරුවන්ගේ දරුවෝ මුණුබුරාලා මිනිබිරියලා කෙරෙයි පීටලා. අදත් අපි අතර ඉන්නවා නේද කිරියම්මලා කිරියත්තලා මිනිබිරියට මුණුබුරාට කිරියෙරෙනවා. එහෙනම් මේ සෙනෙහස මේකෙන දුස්තිය කවදද අපි ගලවන්නේ? ආදරය, කරුණාව, මෛත්‍රිය කියන මේ ගුණධර්ම පවා අපි තුළ දැන් කෙලෙස් බවට පත් වෙලා නේද? එහෙනම් මේ ඕගතරණ සූත්‍රයේ තුළ අර දේවතාවියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සරල කමඨාන තමයි පීචලා ඉන්න හැමෝම ගිලෙනවලු, වෑයම් කරන හැමෝම පාවෙනවලු. මෙන්න මේ කියන ධර්මතාවය තමයි ලෝකෙ හැමෝටම සිද්ධ වෙලා තියෙන්නේ. පෝසත් වෙන්න වෑයම් කරන සියලුම දෙනා ඒකින පෝසත් වෑයම තුල යා පාවෙනවා. ඒකේ යා පීතලා ඉන්නවා. යම් කිසි කෙනෙක් මේ ලෝකේ පීතන්න උත්සාහ කරනවා නම් පීතලා ඉන්නවා නම් ඒ පීඨීම තුල යා ගිලෙනවා. එනම් මේ ඕගතරණ සූත්‍රය තුල අපි නොදක්ක එක දාර්ශනික පැත්තක් තියෙනවා. ඒක තමයි පීචලා ඉන්න හැමෝම ගිලෙනවා. ගිලෙන්න එයා අකමැති නිසා එයා උත්සාහ කරනවා ගිලීමෙන් බේරෙන්න. එතකොට එයා වෑයම් කරනවා. වෑයම් කිරීම තුලින් පාවෙනවා. පාවීම තුලින් නැවත අර පීඨීම අට ගන්නවා. ඒ පීඨීම නිසා නැවත ගිලීම අට ගන්නවා. ඒ ගිලීමෙන් එයා නැවත බේරෙන්න වෑයම් කරනවා. වෑයම් කරනකොට එයා ඒ ගිලීමෙන් නිදාසලා පාවෙනවා. පාවෙනකොට පීඨීමක් අට ගන්නවා. ඒ පීඨීම තුල නැවත ගිලීමක් අට ගන්නවා. බලන්න මේ චක්‍රය මොනතරම් සරලද කියලා. මේ සමීකරණය අපේ ජීවිතය පුරාවටම පවතින සමීකරණයක්. අපි තාම තේරුම් ගත්තේ නැහැ නේද? සාමාන්‍ය උපාසක කෙනෙකුගේ ජීවිතය ගත්තාම මේ ඕගතරණ සූත්‍රය තමයි ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකම්ම පවතින්නේ. එයා එක ස්පර්ශ කළේ නැහැ. ඒ අවබෝධය තුළ තිබුණ නැති නිසා එයා දන්නේ මේ ඕගතරණයක් මා තුළ සිද්ධ වෙන්නේ. ඒ සූත්‍රය තුළ තමයි මං ජීවත් වෙන්නේ. එයාට ඒ අවබෝධය තිබුණ නැහැ. හැමදේ තුළම පීචලා ඉන්නවා. දරුවා කෙරෙහි පීචලා ඉන්නවා, භාර්යාව කෙරෙහි පීචලා ඉන්නවා, ස්වාමි පුරුෂයා කෙරෙහි පීචලා ඉන්නවා, රස්සාවේ පීචලා ඉන්නවා, වත්කම් තුල පීචලා ඉන්නවා, පෝසත්කම තුලින් පීචලා ඉන්නවා, තමන්ගේ තින දේපල යානවාන කෙරෙහි පීචලා ඉන්නවා. දැන් ඒක උපාදානය වෙලා සරලව කියනවනම් ඒකේ ගිලිලා ගොඩ හේමක් නැහැ. කවදරි දවසක මේක විඩාව දැනෙනකොට, මාංශය දැනෙනකොට මේකෙන් එයා නිදහස් වෙන විශාල වැහැමක් දරනවා. අපරාධ මේක කලින් තේරුණා නම් විවාහ වෙන්නේ නැහැ. මේ ධර්මතාවය කලින් වැටුණා නම් දරුවෝ හදන්නේ නැහැ. මේ සංසාරයේ මේ දුක කලින් තේරුණා නම් මෙච්චර පෝසත් වෙන්න මාන්සියෙන් නැහැ කියලා දැන් මේකෙන් නිදාසෙන්ඩ විශාල වෑයමක් දරනවා. රෑදවල් දෙකේ එයා උත්සාහ කරනවා මේකෙන් විමුක්තියටපත් වෙන්න. මේ වෑයම් කරනකොට අර ගිලෙන ස්වභාවයෙන් යා නිදාස් වෙනවා. හැබැයි තව ප්‍රශ්නයක් එනවා, වෑයම් කරන හැමෝම පා වෙනවා. ඒකෙන් දැන් එයාට පීචන්න සිද්ධ වෙනවා. පීචලා ඉන්න හැමෝටම නැවත ගිලීමක් අට ගන්නවා. අර පීඨීම තුළ, අර වෑයම තුළ, අර විමුක්තිය කෙරේ තියෙන මාන්සිය තුළ නැවත ගිලෙනවා. දැන් ඒ ගිලීමෙන් හායි වෑයමක් කරන්න එපා, ගොඩ එන්න. මෙන්න මේ ධර්මතාවය අපගේ ජීවිතය පුරාවටම අපි තුල පවතින ධර්මතාවයක් වෙලා මෙන්න මේ කාරණාව යම්කිසි කෙනෙක් තේරුම් ගන්න පුළුවන් නම් එයාට තරණය කරන්න ඕගයක් ඉතුරු වෙන්නේ නැහැ. හේතුව මේ වෙනකොටත් එයා එගොඩ වෙලා ඉවරයි. මේ සෑම කෙලෙසයක් තුළම මෙන්න මේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. තපස් ජීවිතය තුළ අපි පිණ්ඩපාත යනකොට අපට මොනතරම් අද්දකීම් ලැබෙනවද? මිනිස්සු කෙලෙස්සල පීචලා ඉන්නවා, රාගයේ පීචලා ඉන්නවා, ලෝභයේ පීචලා ඉන්නවා, ద్వේෂයේ පීචලා ඉන්නවා, වත්කම් වල පීචලා ඉන්නවා. මොකද්ද මේ මිනිසුන්ට වෙලා තියෙන ප්‍රශ්නේ කියලා බැලුවාම පංචකාම පිනවනක ඇරෙන්න මේ ලෝකේ කිසිම දෙයක් වටින්නේ නැහැ. పంచకామ වලට ජීවිතේ මුල්තන දීපු නිසා ඒ పంచకామ ලෝකයේ පීචලා ඉන්නවා, කෙලෙස්වල පීචලා ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ ගිලිලා පින්ඩපාත යන හාඳුරෝ, එහෙම නැත්නම් තාපසයා ඒ పంచకామ වල, එහෙම නැත්නම් කෙලෙස්වල පීචලා නැ, ඒ කෙලෙස්වල නිදාසෙන්ඩ යා වෑයම් කරනවා. ඒකේන పంచకామේ නිදාසෙන්න වෑයම් කරනවා. කැලසලෙන් පංචකාමෙන් නිදාසෙන්න වෑයම් කරන නිසා එයා ඒ තුල පාවෙනවා. පාවෙන නිසා එයා තුල ගිලීමක් තියෙනවා. ඇයි මම මේ කැලසලෙන් නිදාස් කරන්න යන කෙනා කියලා ඒකේ පීචලා ඉන්නවා. අර කට්ටිය පංචකාම ලෝකයේ පීචලා ඉන්නවා. ඒ කට්ටිය තුල පීඨීමක් තියෙනවා. තාපසයා තුල පීඨීමක් තියෙනවා. අර කට්ටිය කෙලෙස්වල පීචලා ඉන්න නිසා ගිලෙනවා. තාපසයා වෑයමක් කරනවා. මේකෙන් වෙන් වෙලා ඉන්න වෑයමක් තියෙනවා. මේකෙන් නිදාසෙන්න වෑයමක් තියෙනවා. ඒ වෑයම තුල පාවීමක් තියෙනවා. පාවෙන හැම එකක්ම ගිලෙනවා. මෙන්න මේ කාරණාව අපි තුල ධර්මතාවයක් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා අපි තාම සෝතාපන්න උනේ නැහැ. කොහොමද සෝතාපන්න වෙන්නේ? ඉතින් මේක තේරුම් ගන්න එපාය. මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා අසනීපය දන්නේ නැතුව කොහොමද අපි බේත් දෙන්නේ? අපි මිනිස්සු එලා දකිනවා. හැබැයි ඇත්තටම කවදාවත් තමන්ව තමන් එලා දකින්නේ නැහැ නේද? අපගේ අඩුපාඩු මොනතරම් තියෙනවද? ඒ අඩුපාඩු මිනිස්සු එලා දකින බව අපට තේරෙන්නේ නැද්ද? මට මතකයි විදේශගත වෙලා ඉන්නකොට එක මෑණියෝ කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමිනි මගේ මහත්ය මන් දික්කසාද කරන්න තීරණය කළා. ඒක දහමට එකඟද? මට අවසර දෙය කටයුත්ත කරන්න කියලා ඇව්වාම මම එකපාරට උත්තරයක් දුන්නේ නැහැ. මම ඒ මෑණියන්ගෙන් සරල ප්‍රශ්නයක් ඇව්වා. මෑණියනි මම ප්‍රශ්න පහක් අහනකොට උත්තරේ දුන්නොත් ඒක හරිද වැරදිද කියලා මං කියන්නම් කියලා. එතකොට මේ මෑණියා අහනවා, ස්වාමිනිය ප්‍රශ්න පහ අහන්න මං උත්තර දෙන්න කැමතියි. මං ඇහුවා, මෑණියනි මේ ලෝකේ කිසිම සත්වයෙකුගේ සිතට කයට දුක් දුන්නේ නැහැ. කිසිම ප්‍රාණයක් ඝාතනය කරේ නැහැ. කුරා කූඹියෙක්වත් මගේ අතින් මැරුන්නේ නැහැ කියලා හදවතට එකඟව කියන්න පුළුවන්ද කියලා කිව්වාම බිම්බලාගෙන කිව්වා, අනේ ස්වාමිනී අනන්ත මන් දුක් දීලා තියෙනවා, පලි අරන් තියෙනවා, නිඳ අපාස කරලා තියෙනවා, අනන්ත සත්තු මගේ මැරිලා තියෙනවා, කැරපොත්තන්ට මන්තරන් අර විසවායු ගාපු කෙනෙක් නැහැ, කූඹින්ට බේත් ගාපු කට්ටිය නැහැ, සම්පූර්ණ මං රසායනික ද්‍රව්‍ය දාලා කුස්සිය ඕදනවා, සත්තු මැරිලා පාවෙනවා, අනන්ත ඒ දේ වෙලා තියෙනවා. අනේ මෑණියනි සම්පූර්ණ ජීවිත කාලය පුරාවටම වංචා කළේ නැහැ, හොරකම් කළේ නැහැ, අනුන්ගේ දේ ගත්තේ නැහැ, අසාධාරණ ලෙස කිසිම කෙනෙක්ගෙන් රුපියලක්වත් උපයා ගත්තේ නැහැ කියලා අදවතට එකඟව කියන්න පුළුවන්ද කියනකොටත් නැවත බිමට ඔළුව වැටුණා. බිම් බලාගෙන කියන, අනේ ස්වාමිනී අනන්ත වෙලා තියෙනවා. මට අවශ්‍ය දේ මං කොහොමද ගන්නවා? ඒ චරිතය පුංචි කාලේ ඉඳලා තියෙනවා. වැඩ පොලේත් මං හොරට වෙලාවල් දාලා එහෙම අරගෙන තිනවා. වංචනික ලෙස අරන් තිනවා. අසාධාරණ ලෙස අම්බ කරලා තිනවා. ඒ වැරද්දක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ මං ඇහුවා, මෑණියනි මට අදවතට එකඟව කියන්න. කසාද බඳපු ස්වාමි පුරුෂයා හැරෙන්න. කිසිම කෙනෙක් එක කාමයේ වර්ධව ඇසිරලා නැද්ද? අනාචාරය ඇසිරලා නැද්ද? සිතුවිල්ලකින්වත් එහෙම රාගේ වින්දනය කරලා නැද්ද පිට කෙනෙක් එක්ක ඇව්වාම ඒ මෑණියෝ නැවත බිම් බලාගෙන කියන අනේ ස්වාමිනී, ඒක භෞතිකවත් මානසිනොත් ඒ වැරදි අනන්ත මගෙන් වෙලා තියෙනවා. රටට නම් ගියේ මම පිටරටවල වලට යන්නේ තඹ කරන අදහසින් තමයි. මාත්‍ය අතරලා අවුරුද්දක් දෙකක් තුනක් ඉන්නකොට ඒ රටේ මිනිසුත් එක්ක ිතවත්කම් ඇති වෙනවා, පෙම් බැඳෙනවා, දන්නේම නැතුව රාගී ඉවස ගන්න බැරි වෙනකොට අපි ඒ වැරදි වලට පෙළඹෙනවා. අනන්ත අප්‍රමාණ මේ විදිහට අනාචාරය ඇසිරුණා ස්වාමිනි. රස්සාවේ විතරක් නෙමෙයි, තමන්ගේ පුද්ගලික ජීවිතේ පවා තමන්ගේ දරුවන්ට, මාත්‍යාට, දෙමව්පියන්ට, ඒ තමන්ගේ හාම්පුතාට, සහෝදරයන්ට, යාළුවන්ට කියලා බොරු නොකියපෝ අවස්ථාවක් නැද්ද? ඊටට එකඟව කියන්න. අනේ අවංක බොරු කියලා තියෙනවා. මෙච්චර වැරදි කරලත් මං කවදාවත් ගෙදර කට්ටියට ස්වාමි පුරුෂයාට දරුවන්ට පියන් පෙන්වන්නේ නැහැ. මං බොහොම පිරිසිදුව පතිවතෙන් ඉන්න කෙනෙක්, බොහොම ලස්සනට ධාර්මික රස්සාව කරන කෙනෙක් කියන මානසිකත්වය තමයි දුරකතනෙන් අඟවන්නේ. මම ගොඩාක් බොරු කියලා තියෙනවා, බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ලස්සනට මත්ුන්නේ නැහැ, මීරි කටහඬට මත්ුන්නේ නැහැ, රසයට මත්ුන්නේ නැහැ, ස්පර්ශයට මත්ුන්නේ නැහැ කියලා ජීවිතේ කියන්න පුළුවන්ද කියලා ඇහුවාම, අනේ ස්වාමීනි, එහෙම කියන්නේ කොහමද? අදවතට එකඟ මේ වෙනකොටත් මං ඒ වගේ තත්ත්වයක නේද ඉන්නේ? මං ඇහුවා, මෑණින්නේ ප්‍රශ්න පාටම උත්තරේ බොහොම සරලයි. බොහොම සාධාරණ උත්තර පාක්. දැන් මම තව ප්‍රශ්නයක් අහනවා. මෙච්චර පන්සිල් රකින් නැති මේතරම් දුරාචාර වෙලා ඉන්න මෑණියෝ, මේතරම් අඩුපාඩු වෙලා ඉන්න මෑණියන්ට කවදරි මෑණියන්ගේ අතින් කණපැලෙන්න ගාලා තියෙනවද? බඩගින්නේ තියලා දුක් දීලා තියෙනවද? කාමරයකට දාලා වාලා තියෙනවද? එහෙම නැත්නම් මෑණියන්ට මෑණියම්ම දඬුවම් කරලා තියෙනවද? අනේ ස්වාමිනී, කවදාවත් එහෙම කරන්නේ නැහනේ. එහෙම කරන්න ඉතින් මට පිස්සු නැහනේ. එනම් මෙච්චර වැරදි තියෙන මෑණියන්ට මෑණියෝ ආදරේ නම් මේතරම් අඩුපාඩු දුර්වලකම් තියෙන චරිතය මේතරම් පරිස්සම් කරනවා නම් මේතරම් ඒ චරිතයත් එක්ක හිතවත් ඉන්න පුළුවන් නම් අර මිනිස්සයා මීට වඩා දුස්සීලයි කියලා හවංකෝ මිතට එකඟව කියන්න පුළුවන්ද කියලා බැලුවාම, නෑ, එයාගේ එකමක අඩුවයි තියෙන වෙන සම්බන්ධයක් තියෙනවා. මන් තරම් මගේ තියෙන දුර්වලකම් තරම් නෑ. එනම් මෙච්චර අඩුපාඩු තියෙන මෑණියන්ට මෑණියෝ මෙච්චර ආදරේ නම් එක අඩුවක් තියෙන මේ මනුස්සයාට සමාව දෙන්නේ නැත්තේයි? මේ වගේ දුර්වලකම් රාශියක් තිබුණ නිසා නේද මෑණියෝ මෙච්චර අඩුපාඩු කළේ? එක තැනයි නේ යාට වැරදිලා තියෙන්නේ. ඇයි ඒක හදාගන්න යාට අවස්ථාවක් දෙන්න බැරිද? දඬුවම් කරන මනුස්සයා මිනිසෙක්ලු. හැබැයි ඒ දඬුවමට සමාව දෙන මනුස්සයා දෙවියෙක්ලු. ඇයි ඒ ස්වාමි පුරුෂයාගේ චරිතයේ මෑණියෝ දෙවියෙක් වෙන්නේ නැත්තේ? මිනිසෙක් වෙන්න හදන්නේ. එයාට සමාව දීම තුළින් මෑණියෝගේ ශ්‍රේෂ්ඨ ගුණධර්ම ඇයි එයාට හංගවන්නේ නැත්තේ, පෙන්වන්නේ නැත්තේ? එයා සමාව ගත්ත. අනේ ස්වාමිනී, දැන් තමයි මම කවුද කියලා මට තේරෙන්නේ. මගේ වැරදි දහක් තිබුණත් ඒක මට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි පිටමනුස්සයෙක්ගේ එක වැරද්දක් දැක්කම මම මෙච්චර හෙලා දකින්වන්නේ, පන්න පාර දෙනවන්නේ, නින්දා අපාස කරනවානේ. මේ මිනිස්සු දකින්නවත් කැමති නෑනේ. හැබැයි ඒ වගේ වැරදි මන් තුල මෙච්චර තියෙනවන්නේ ස්වාමිනි. මගේ නිදිමත මට හැරුණා, මම හවදි වුණා. දැන් මම කවුද කියලා මම දන්නවා. ඉස්සෙල්ලා මං ගෙදර ගිහලා වැඳලා සමාව ගන්නවා. මම සමගි වෙලා ජීවත් වෙන්න පොරොන්දු වෙනවා. මං ආශිර්වාද කරලා පිටත් කළා. අද අපේ ජීවිතේ මේකින මේ ඕගතරණේ නෙමෙයිද අපට මේ වෙලා තියෙන්නේ? අපේ වැරදි දහක් විතර තියෙනවා. අපේ දුර්වලකම් දහක් විතර තියෙන එළිය වැටෙනකම් අපි රාගෙන් මත් වෙනවා. ලෝකෙම ඉන්න කාන්තාවරු අපගේ සිතුවිලි වල ජීවත් වෙලා පිටත් වෙලා යනවා. ලෝකෙම ඉන්න මිනිස්සු අපගේ සිතුවිලි වල ජීවත් වෙලා යනවා. එහෙනම් අපට කාන්තාව මෙනෙහි කරනකොට ඒක වරදක් නැත්නම්, ඒ පුරුෂවරු මෙනෙහි කරනකොට ඒක වරදකුත් නැත්නම්, ඇයි අපි තවත් කෙනෙක්ගේ වැරද්ද කරනකොට අපි එලා දකින්නේ? අපටම් වෙන වත්කම් වලට කිසිම වරදක් නැහැ. වෙන කවුරු හරි එකතු කරනකොට ඇයි අපි උඩපයින්නේ? අපි බොරු කියනකොට ඒකට කිසිම වරදක් නැහැ. වෙන කෙනෙක් බොරුවක් කිව්වාම මුළු ජීවිත කාලෙම මේ මනුස්සයා දකින්නවත් කැමති නැහැ. ඒක එලා දකිනවා. මෙන්න මේ පීඨීම තුල අපි ගිලිලා මේ වෑයම තුල අපි පාවෙනවා. මෙන්න මේ කාරණාව අපේ ජීවිත කාලයේ පුරාවටම තියෙනවා නේද? ඇයි මේ දුර්වලකම් අපි තේරුම් ගන්න නැත්තේ? කෙනෙකුට දඬුවම් කරන්න කලින් තමන්ගෙන් ආන්න ඒ වැරද්ද තමන් තුල නැද්ද? ඊට වඩා වැරදි නැද්ද? මේ වැරද්දම තමන්ගේ ජීවිතය අනන්ත අප්‍රමාණ වෙලා නැද්ද? ඇයි මෙච්චර වැරදි කරපු මට මම සමාව දෙනවා නම් මේ එක වැරද්දකට ඇයි මේ මනුස්සයාට සමාව දෙන්න බැරි මට? මේ තරම් දුර්වල චරිතයක් වෙච්ච මටමම මේ තරම් ආදරේ නම් මේ පොඩි දුර්වලකම් තියෙන කට්ටිය විතර මං එලා දකින්නේ ඇයි? මෙන්න මේ අඩුපාඩු නිවැරදි කරන්න පුළුවන් නම් එයා තථාගතයන් වහන්සේ දේශනා කරන ඕගේ තරණය කරන ආර්ය ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. අපි මිනිසුන්ගේ වැරද්දක් දැක්කාම ආයතනයකෝ වේවා සේනාසනයකෝ වේවා මිනිස්සේගේ වැරද්දක් දැක්කාම භික්ෂුවගේ වැරද්දක් දැක්කාම රුපියල් 20ක් එක්ක අපි මේ බුලත් කොලයක් තියෙන හැට වාම පිටත් වෙන්න කියලා මටත් හම්බ වුණා. එම භික්ෂුවන් කොයිද හිටියේ කලින් කියලා ඇහුවාම උන්වහන්සේ තැනක් කිව්වා. මං ඇහුවා ඇයි එතනින් පිටත් උනේ? මගේ මේම අඩුපාඩුවක් තිබුණා. පහු වෙනදා දොර අරිනකොට රුපියල් 20ක් තිබුණා බුලත් කොලයට එක්ක. මම දන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා. බුලත් කොලේ දුම් කළත් එක එක ආරයට ගත්තා 20. මම අංශකඩේ දාගත්තා. පහු වෙනදා දොර අරිනකොට තවත් රුපියල් 20ක් තිබුණා. තවත් බුලත් කොලයකත් තිබුණා. ඒ බුලත් කොලේ දානට පස්සේ ආහාරයට ගත්තා අර 20ත් අංශකඩේ දාගත්ත දැන් 40ක් තියෙනවා. මේ විදියට 80 වෙනකොට ඒක ගන්නකොට මෙතන හාමුදුරමකුත් ඉතිගෙන හිටියා. මං ඇහුවා ස්වාමිනේ ඔබ වහන්සේද මේ 20 තියන්නේ? ඇයි 100 කොළ 50 කොළ තිබ්බනම් පාසිනේ ස්වාමිනේ 20 තියෙනකොට එකතු කරන්න මටත් මාංශය හැමදාම 20 තියෙන ඔබ වහන්සේටත් මාංශය කියලා. මොකද්ද කාරණාව? ඒ සේනාසනෙන් යට පිටත් වෙන්න කියලාලු ඒ කියන්නේ. ඇයි මේ 20 එකතු කරගෙන යන්නේ නැත්තේ? අනේ ස්වාමිනේ මට යන්න තියෙන දුර රුපියල් 150ක දුර 20ෙන් යන්න බෑ. ඒ නිසා 150 එකතු වෙනකම් මේ ඉන්නේ කියලා ඉතුරු ගානත් ඉල්ලගෙන ඇවිල්ලා. මම උන්වහන්සේගෙන් ඇහුවා ප්‍රශ්නයක්. ඔබ වහන්සේගේ වැරදක් තියෙනවනේ, අවතක් තියෙනවනේ. ඒ නිසා රුපියල් 20ක් බුලත් කොලේ තියලා පිටත් කරන එක සාධාරණයි. හැබැයි රුපියල් 20 තියන්න දැන් ඒගොල්ලෝ සල්ලි ඇල්ලුවානේ. දැන් ඔබ වහන්සේ නිකන්ම වැරද්දකට අහු වෙලා ඉන්න කෙනෙක්. හැබැයි රුපියල් 20 දීලා ඔබ වහන්සේව ජාතරූප වලට අසු කෙරුවානේ. දැන් ඒ රුපියල් 20 ඔබ වහන්සේට දුන්නේ ඔබ වහන්සේට සල්ලි අල්ලන්න ඒ අවස්ථාවකුත් නිර්මාණය කරලානේ. දැන් ඒ 20 අරගෙන යන්න කියලා කියන්නේ ජාතරූප කඩාගෙන යන්න කියන එකනේ. එතකොට අර වැරද්ද අදින්නාදානේ නම් ඒක දෙවනි ශික්ෂා පදේ නම් දැන් මේක 10වෙනි ශික්ෂා පදෙත් කඩලානේ. එහෙනම් එක වරද්දකට තවත් වරද්දක් පටවලා වැරදි දෙකක් කරවල යවන උන්වහන්සේ මොනතරම් දුස්සීලද? ඇයි ඒ රුපියල් 20 උන්වහන්සේට දුන්නේ නැත්තේ? ඔබ වහන්සේ ඔක්කොම කලින් ඉසල්ලා යන්න ඕනේ. ඒත් මගේ එක වරද්දයි තියෙන්නේ. හැබැයි ඒ වරද ඔබ වහන්සේ නිවැරදි කරන්නේ නැතුව සිල් දීලා මාව පිරිසිදු කරන්නේ නැතුව ජාතරූපත් කඩවලා මාව යවනවන ඔබ වහන්සේ මාව වැරදි දෙකකට අවු කළානේ. ඔබ වහන්සේ මොනතරම් දුස්සීලද? ඉසෙල්ලා පිටත් වෙන්න ඕනේ ඔබ වහන්සේ, පිටිපස්සේ මමත් පිටත් වෙනවා. ඇයි ඒක කිව්වේ නැත්තේ? ඇයි මේ කාරණාව අපි මෙතනට සම්බන්ධ කළේ? මෙන්න මේක වෙන්න පුළුවන් අද අපි වර්තමාන ජීවත් වෙන තත්ත්වය. අනුන්ට දඬුවම් කරනවා, අනුන් හදන්න හදනවා, අනිත් අයගේ අඩුපාඩු දුර්වලකම් හෙලා දකිනවා. ඇයි තමන්ගේ දුර්වලකම් හෙලා දකින්නේ නැත්තේ? තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්නේ නැත්තේ? ජීවිත කාලෙම අනුන් හදලා හදලා තමන්ව හදාගන්න තමන්ට අමතක වෙනවා කියන මේ මෝහය අපි කවදද නිවැරදි කරන්නේ? මේ ඕගතරණ සූත්‍රය තුළ අපගේ ජීවිතය එම නැත්නම් අපේ චරිතය අභ්‍යන්තරගත වෙලා තියෙනවා, ගැබ් වෙලා තියෙනවා. මෙන්න මේ චරිතය අපි නැවත මතු කරගෙන මේක ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕනේ. අපි මේ ලෝකයේ පීචලා ඉන්න හැම මොහොතක් තුළම ඒ පීචලා ඉන්න දේ අපට උපාදානය වෙනවා. ඒක දෘෂ්ටියක් වෙනවා. පස්සේ දෘෂ්ටියේ අපි ගිලෙනවා. ලෝකයේ කිසිම දෙයක් අපි පිළිගන්න කැමති නැහැ. හැමදේම කර්මානුරූපිය වෙනවා. ඒ කර්මානුරූපිය වෙන නිසා මොකවත් කරන්න අවශ්‍ය නැහැ කියන එකේ පීචලා ඉන්නවා. කමඨාන ඉන්නවා. කාලයක් යනකොට මේ කමඨාන හොඳට උරු වෙලා කාලයකින් පස්සේ දැන් ඒක ගිලෙන්නේ නැද්ද? දැන් බැරි වෙලාවත් බුදුහාඳුරුව කෙනෙක් වැඩලා කියනවා හැමදේම කර්මය තමයි. දැන් අලුත් කර්මයක් අදලා අර කර්මය වෙනස් කරගන්න පුළුවන්. මොකද්ද? දුක් විඳින එක කර්මයක්. හැබැයි දුක් විඳින්නම අවශ්‍ය නැහැ. දැන් දසකුසල් වඩලා අර දුක තුනී කරගන්න, සමහර දුක අවසි කරගන්න පුළුවන් කිව්වම බුදුවරුන්ටත් ගරානවා. ඇයි? අරක දැන් උපාදානය වෙලා අරකේ ගිලලා සම්පූර්ණ යට ගිහිල්ලා අපි තානේ නැමදේ මේතු පල දාමයින්ද කරන්න මොකවත් නැහැ කියලා දෘෂ්ටියේ ඉන්නවා. ඇයි? වෙනස් කිරීම තුලින් මේ හේතු පල දාමට අනුව ඒ කියන කර්මය වෙනස් කළ හැකි, වෙනස් වෙනවා. මේ භවයේ പ്രേත ලෝකයට යන්න උපත්යෙම හිමිකම් කියාගෙන එන කෙනාට කර්මය වෙනස් කරගෙන දිව්‍ය ලෝකයට යන්න පුළුවන් නම් ඇයි එයා ඒක තේරුම් ගන්නේ නැත්තේ? නවත නැවත ඉපදීම එයා සංසාරේ අරගෙන ආවනම් ඇයි මේක තේරුම් අරගෙන අලුත් කර්ම හදලා නූපන් කුසල් උපද්දෝලා ඇයි මෙතන පිරිනිවන් පාන තැන හදාගන්නේ නැත්තේ? ඇයි ඒක තේරුම් ගන්නේ නැත්තේ? තුවාලේ ඇදුනේ කර්මයට තමයි. ඒක පැසවලා පණුව ගාලා කපනකම් ඉන්නේ ඇයි? ඒකට තුවාලේ බේත් ටිකක් දාලා සනීප කරගන්න, ඒ කර්මය වෙනස් කරගන්න ඇයියාට සිතවිල්ල පාළ වෙන්නේ නැත්තේ? එහෙනම් අපි යම් යම් ධර්මකාරණා පවා උපාදානය කරගෙන ඒකේ පීචල කාලයක් සිටියාම ඊට වඩා ගැඹුරු දෙයක් ඇවුනට බුදුවරේ කැවිලා කිව්වත් රාතේ කැවිලා කිව්වත් කවදාවත් ඒක පිළිගන්නේ නැයි. හරකේ පීචලා ඉඳලා දැන් ගිලිලා උපාදානය වෙලා ඒකට ගැළපෙන එකක් තිබුණොත් පිළිගන්නවා. ලෝකේ වෙන කිසිම ධර්මයකට අපි එකඟ නැහැ. මෙන්න මේ දුර්වලකම් අපේ චරිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. හැමදේම අනිත්‍ය නම් ඇයි මේ වගේ දෘෂ්ටි හදාගෙන ඉන්නේ? දාසක් මණ්ඩල සම්යද්දිත්‍ති ක්‍රම තියෙනවා නම්, සෝතාපන්න වෙන්න ක්‍රම 10ක් තියෙනවා නම් ඇයි මේ එක ක්‍රමයයි තියෙන්නේ? මේක හැරෙන්න වෙන කිසිම කෙනෙකුට සෝතාපන්න වෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒක මං අනුමත කරන්නේත් නෑ කියලා ඒ සෝතාපන්න වෙච්ච කට්ටිය ගරාන්නේ ඇයි? ඒ සම්මාදිට්ඨිය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? ඒ කියන්නේ පීචලා ඉන්න තමන්ගේ සම්මාදිට්ඨිය තුල යා ගිලිලා එයා ඒක තුල උපාදානයක් ඇති කරගෙන ඒ සම්මාදිට්ඨිය තුල යා දෘෂ්ටියක් නිර්මාණය කරගෙන කෙලෙස් වලින් නිදාස වෙන්න, ඒ කෙලෙස් වලින් නිදාස ලබන්න වෑයම් කරන හැමෝම ඒක තුල පාවෙනවා. ඒ කෙලෙස් වලින් පැවැත්මට කටයුතු කරන ඒ පංචකාමයන් පිනවන කට්ටිය ඒකේ පිටලා ගිලෙනවා. මෙන්න මේ தත්ත්වය තපස්වරුන්ටත් ගී කට්ටියත් ගත්තා මුළු සමස්ත ලෝකෙටම මේක සිද්ධ වෙලා. ඕගතරණ සූත්‍රය අද අපි ජීවත් වෙන අපේ චරිතය, අපේ ජීවිතය. මෙන්න මේ කාරණාව නිවැරදි කරගන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි ජීවත් වෙනකොට මෙන්න මේ පීඨීම තුළ තමන් ගිලෙන බව, මේ වෑයම තුළ තමන් පාවෙන බව, මේ ඕගයේ තමන් තුළින් තරණය නොවන බව, මේ ඕගයේ අතරමං වෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. අපි හැමෝම අතරමං වෙලා. ඇයි? අපි මේ පීඨීම තුළ ගිලෙන බව දන්නේ නැති නිසා අපි මේ ඕගයේ තරණය කරන්නේ. අපි ඉන්න තැන්වල ස්ථානගත වෙලා ඉන්නවා. වෑයම් කරන හැම මොහොතක් තුළම පාවෙන නිසා, මේ ඕගේ තරණය නොවන නිසා එතන අපි ස්ථානගත වෙලා ඉන්නවා. මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි මේ ධර්මකාරණාවක් ගත්තත්, කමඨාණක් ගත්තත්, භාවනාවක් ගත්තත් ඒකේ පීචලා ඉන්නවනම් කාලයක් යනකොට දන්නේම නැතුව ඒක උපාදානය වෙනවා. සරලව කියනවනම් ඒ කමඨාණ තුළ, ඒ ධර්මකාරණාව තුළ අපි ගිලෙනවා. කැලැසලෙන් නිදාසෙන්න කියලා, පෘථුජන ලෝකෙන් නිදාසෙන්න කියලා, සමාජයෙන් නිදාසෙන්න කියලා, වත්කම් වලින් නිදාසෙන්න කියලා වෑයම් කළාම දන්නේම නැතුව ඒ වෑයම තුළ අපි පාවෙනව නේද, පීචනව නේද? දැන් කෝ අපේ නිදාස විමුක්තිය? පීචන්න ගිය මිනිසයා පීඨීම තුල ගිලිලා, වෑයම් කරන්න ගිය මිනිසයා වෑයම තුල පාවෙලා පීචලා, දැන් දෙපැත්තෙම වෙන්නේ එකම දෙයක් කියලා අපට තේරෙන්නේ නැද්ද? පීචන හැමෝම ගිලලා ඒ ගිලීමෙන් නිදහස් වෙන්න ඒගොල්ලෝ වෑයම් කරනවා. වෑයම් කරන හැමෝම ඒක තුල පාවෙලා පීචලා නැවත ගිලෙනවා. මෙන්න මේ ධර්මතාවයට උත්තරේ දන්නේ නැති කෙනා කවදාවත් රාත් වෙන්නේ නැහැ. එයාගේ නිරෝධ සමාපත්තිය මිරිඟුවක් පමණයි. කවදාවත් ඒකට එයා සමවදින්නේ නැහැ. මොකද්ද මේ ලෝකයේ තියෙන යථාර්ථය කියලා බැලුවාම කිසිම දෙයක් නිත්‍ය නැහැ. හැම දෙයක්ම අනිත්‍ය වෙනවා. එහෙනම් කිසිම දෙයක ස්ථීරව පීටන්නත් එපා. කිසිම දෙයක ස්ථීර වෑයමක් පවත්වන්නත් එපා. මෙන්න මේ අවබෝධයේ තියෙන උත්තමයා ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා. ඔච්චරයි කමටාන. ස්ථීර පීඨීමකුත් නැහැ, ස්ථීර වෑයමකුත් නැහැ. හැම පීඨීමක්ම සෙනෙන් සෙනෙන් වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අර පීඨීමත් වෙනස් වෙගෙන යනවා. එකකවත් ස්ථීරව පීඨන් නැති නිසා ස්ථීර පීඨීමක් නැති කෙනාට ඉපදීමක් නැහැ. හැම වෑයමක්ම සෙනෙයක් පාසා වෙනස් වෙන නිසා, හැම වෑයමක්ම සෙනෙන් සෙනෙන් වෙනස් වෙන නිසා, ස්ථීර වෑයමක් නැති නිසා, ස්ථීර වෑයමක් නැති කෙනාට උත්පත්තියක් නැති නිසා වෑයමෙන් උත්පත්තිය කටගන්නෙත් නැහැ. ස්ථීර පීඨීමක් නැති නිසා ඉපදෙන්නේ, ස්ථීර වෑයමක් නැති නිසා ඉපදෙන්නේ. එහෙනම් මේ කාරණාව විතරයි අපි මාර්ගයේ ලෙස වඩන්නට ඕනේ. මෙන්න මේක විතරයි අපි විද්‍යාවෙන් දැනගන්නට ඕනේ. මේක දන්න කෙනා ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ. ඉපදිච්ච හැමෝම ඇයි ඉපදුනේ කියලා බලන්න. ඒ ඉපදිච්ච හැමෝම ඉපදිලා ඉන්නේ එක්කෝ පීඨපු නිසා, එහෙම නැත්නම් වෑයම් කරපු නිසා. වැයම නිසා ඉපදිච්ච කණ්ඩායම මේ ලෝකේ දුක් විඳිනවා. පීඨපු නිසා, ඒ පීඨීම නිසා ඉපදිච්ච කණ්ඩායම මේ ලෝකේ දුක් විඳිනවා. එහෙනම් සමස්ත ලෝකෙම ඉපදිලා ඉන්නේ පීඨීම නිසාත් වැයම නිසාත් මිස වෙන කුමකින්ද? එහෙනම් මමත් පීඨලා නැවත ඉපදෙන්න බලාපොරොත්තු වෙනවද? මමත් වෑයම් කරලා නැවත ඉපදෙන්න බලාපොරොත්තු වෙනවද? තමන් විසින් දැන් තීරණයකට එන්නට ඕනේ. දැන් මේ අඩුව නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අපි ස්ථීර පීඨීමක නවතින් නැත්නම්, ස්ථීර වෑයමක අපි නිරත වෙන්නේ නැත්නම්, ඒ කාන්ත වශයෙන්ම ස්ථීර උත්පත්තියක් නිර්මාණය නොවන නිසා මේ ලබාපු මිනිසත් භවය තමයි අවසාන මිනිසත් භවය. ඒ කාන්ත වශයෙන්ම නිරෝධ සමාපත්තිය ලැබෙනවාමයි. හැම පීඨීමක්ම ශේවලා යනවා, හැම වෑයමක්ම ශේවලා යනවා. හැම පීඨීමක් තුළම අනිත්‍ය ස්වභාවයක් තමයි පවතින්නේ. හැම වෑයමක් තුළම අනිත්‍ය ස්වභාවයක් තමයි පවතින්නේ. එහෙනම් අනිත්‍යව නිතරම වෙනස් වෙමින් පවතින වෑයමේ සිත පීඨවල සිය පවත්නවා. අනිත්‍ය වෙවි හැමතිස්සෙම වෙනස් වෙමින් පවතින මේ වෑයම තුල ඒ සිත පීඨවල සිය පවත්නවා. එහෙනම් පීඨීම තුල ඒ අනිත්‍ය ස්වභාවය තුල වෙනස් වෙන ස්වභාවය තුල සිත පීඨා සිය පවත්නවා. වෙනස් වෙමින් පවතින වෑයම මත සිත පීඨා සිය පවත්නවා. මෙන්න මේ කාරණාව තුල මේ ආර්ය ශ්‍රාවකයාට ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කමඨාන මේ කමඨාන තුළින් ලබාගත් ඕගතරණ අධ්‍යක්ීම අපගේ ජීවිතයේ බවට, චරිතයේ බවට, අපි ජීවත් වෙන ජීවන රටාව බවට පත් කරගනිමු. මේ අවබෝධය තුළ ජීවත් වෙමු. මේ ඕගතරණයේ සූත්‍රයේ තුළින් අපි අපගේ විමුක්තිය සලසගනිමු. එහෙනම් මේ කමඨාන මේ තුළින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසක් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.